සුපිරි ඇමතිවරු හදන්න බෑ. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කීයටවත් එකඟ නැහැ. අමාත්‍ය මණ්ඩලයට මේ වගේ යෝජනාවක් ආවා. ඒක ගැන සාකච්ඡා කරා. දැන් ඒක පැත්තකින් තිබ්බා. පළාත් සභාව විතර නෙවෙයි ඇමති මණ්ඩලෙත් ඒක පරාද වෙයි එහෙම එකක් ආවොත්. අගමැතිතුමා සුපිරි බලයක් ලබා ගන්න උත්සාහ කරනවා කියන එක මම එහෙමම පිළිගන්නේ නැහැ. නමුත් ඉතින් සුපිරි ඇමති කෙනෙක් හදන්න ඕනේ නැහැ කවුරු වුණත්. දැන් අපේ ජනාධිපතිතුමා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ එතුමා ළඟ තිබ්බ සමහර බලතල අගමැතිතුමාට දුන්නා. තව සමහර බලතල ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට දුන්නා. තව බලතල මැතිවරණ කොමසාරිස්ට දුන්නා. තව බලතල අධිකරණ සේවා කොමිසමට දුන්නා. තව බලතල පාර්ලිමේන්තුවට දුන්නා. එහෙම දීපු රටක සුපිරි ඇමතිවරයෙක් හදන්නේ කොහොමද? ඔය කියන වගේ මහා ලොකු මේ යක්ෂේ මැවුනේත් නැහැ, ආවෙත් නැහැ. එහෙම ආයතනික අවශ්‍යතාවේ රටේ තියෙනවා. නමුත් එහෙම ඇමතිවරයෙක් හැදීම පිළිබඳ අදහස නිකන් සාකච්ඡා වෙලා එක පැත්තකට ගියා.